ඔබට අනුකම්පාවෙන් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්න වෙනදා වගේ මම මේ ධම්ම සභා මණ්ඩපයේට වැඩම කරන්න තියදුනේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍ය උද්‍යාරාම අධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මේමුරේ ධම්මවංශ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සූපේ කෝරාද මාරෝ තත්ත්‍ර ඡන්தோ පහතබ්බෝති සදහවතුනි පසුගිය දවසක ධර්මදේශනාවක් කරමින් අපි මාර සංකල්පය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කළා. බුදුරජාණන් වහන්සේගෙන් රාද විමසලා මාරයා කියලා කියනවා කොපමණද මාරයා බවට පත් වෙන්නේ කියලා. තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා යම් තැනක පංච උපාදානස්කන්ධය පවතිනවා නම් මාරයා කියනවායි කියලා. මරණයට පත් වීම පාපෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලොව යාමයි. එවිට අපාගතව හෝ මිනිස්ලෝ හෝ දෙවියන් අතර හෝ බඹතලවල හෝ පුංචි පුංචි වෙනස්කම් තිබුණත් මේ පංච උපාදානස්කන්ධය තමයි බලපවත්තන්නේ. එබැවින් මේ තුන් භවයේ මාර බන්ධනෙන් මිදලා නැහැ. මාර කියන සංකල්පය එතකොට මේ සසරට බැඳීම, බද්දෝ මාරස්ස, සසරෙන් ගැලවෙන්න බැරි කම. සසරෙන් ගැලවෙන්න බැරුව සසරේ ඇවිදින්න පුළුවන් වෙනස්කම් කරගෙන. කාම රූප අරූප භවත්‍රයට විග්‍රහ කරනවටත් වඩා මේ කාම ලෝකේ වර්තමාන සමාජයේට වැටහ වෙන අයරේ විග්‍රහ කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. මොකද මේ මායя හැම විටම ත්‍රිවිධකයේ සඳහන් නිත් රැවට්ටුවයි කියලා. විශ්වලාගනාවයි කියලා රවට්ටන්න හැදුවයි කියලා. නමුත් රැවටුනේ නැහැ කියලා පෙන්නනවා. එතකොට රවට්ටන සුළු ස්වභාවය මායяගේ ලක්ෂණයක්. ඒක තේරුම් ගන්න ඕන කරුණක්. සත්‍ය දෙයක් වශයෙන්, නිවැරදි දෙයක් වශයෙන්, අත්‍යවශ්‍ය දෙයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් ඒක සසරට බඳවන ප්‍රියාමාර්ගයක් නම් ඒක බල පවතින මාර සංකල්පය. එවෙන්නේ මාර සංකල්පයේ තවත් පියවරක් දෙකක් අපි ඉස්සරහට තියන්න කල්පනා කරනවා. ඔබ තේරුම් ගන්න ඔබට හොරෙන් ඔබේ ජීවිතයට මායя ඇතුළලා ඉන්නේ හැටි. මම මෙහෙම දෙයක් දකිනවා. මගේ ළමා කාලේ මම දැකලා තිනවා ප්‍රතිපත්තිගරුක වෙයි මහත්තරෝ. සතිය අස්වැන්න කුඹුරෙන් නෙලන්න පෙර කරල් කඩාන ඇවිදින් කොටලා කිරි කරලා පළවෙනි කිරි ආහාරය පිළිගන්නවා. කමතින් ගෙන පළවෙනි අටසින් දෙවෙනි වතාවට පිළිගන්නවා. උයලා පිළිලා ඊට ගතා තුන්වෙනි වතාවට තුන් වතාවක්වත් අග්‍රභාගයේ තථාගත බුදුපියාණන් වහන්සේට පූජා කරලා තමයි අපේ සංස්කෘතිය තුළ බෞද්ධයින් දක්ෂිනාර්හ භාවය අගය කළේ. මගේ මනසේ තියෙනා මෙහෙම අලුතින් ගෙඩියක් හදනහම රසක පළවෙනි භාගය තථාගතයන් වහන්සේට වෙන් කරනවා. ලිඳක් කැපුවහම ඉතින් ප්‍රථම පෙන් ටික සීමා බෝධියේ නාමන්ත වෙන් කරනවා. මේ දක්ෂිනාර්හ භාවය අග්‍ර දක්ෂිනේය කියන එකේ තේරුම එකයි. ඒ සම්බන්ධයෙන් කර්මඵල අදහා කරන පුණ්‍ය කර්මයකදී Tamante යහපත් විපාක සඳහා මේ අග්‍ර භාවය හරියට වටිනවායි කියන එක. මේ තමයි අපට පරපුරෙන් උරුම වුණා වූ දේවල්. නමුත් වර්තමානයේ මෙබඳු තත්ත්වයක් තිබෙනවද කියන එක පිළිබඳව, මේවා පිළිබඳව අපට හොරෙන් අපි ඇවෙන් ඈත් වෙනවද කියන එක පිළිබඳව ටිකක් කල්පනා කරලා බලන්න ඕන. සාමාන්‍යයෙන් විහාරස්ථානෙට දානයක් ලෑස්ති කරගත්තහම විහාරස්ථානෙට අරන් ගිහින් දානේ බුද්ධ පූජාව තියලා සාමින් මහන්සියගේ දෙට වැඩම කරන්නේ. තවත් අතාවක් මේ දානින් අග්‍රභාගයේ බුද්ධ පූජාව තියලා තමයි දානේ වළඳන්නේ. ඇතැම් සම්ප්‍රදායන් තුළ ඒ කොටසෙත් මහතෙරුන්ට ප්‍රධාන කොටස පමුණවලා අවශේෂ කොටස තමයි පාවිච්චි කරන්නේ. මේ කම්පල දහ කරන පුණ්‍ය කර්මයන් තේරුම් ගන්න. මේ தත්ත්වයේ ගැඹුර නොදන්නා සමාජය මේවා තරම් නොසලකලිමත් වෙමින් මේ තත්ත්වයන් සැහැල්ලු කරගනිමින් පිනෙන් ඈතට යමින් ඉන්නවාද කියන එක මට කල්පනා වෙන කාරණයක්. ඒක මම මෙහෙමයි දකින්නේ. හොඳට කල්පනා කරන්න ඕන මේ පිළිබඳව. සාමාන්‍යයෙන් අපේ ළමා කාලේ අරන් බැලුවොත් ගෙදරක මරණයක් වුණාම ඒ ගෙදර අයට උයන් නැති නිසා ළඟහල පහළයි තමයි කැම ටිකක් සපයා දෙන්නේ. වුන් දුකටපත් වෙලා ඉන්න නිසා සහ ඒ නිවස යොම් පිහුම් වලට නොසුදුසු නිසා. එතකොට ඒක වුන්ට කරන සංග්‍රහයක්. ආගන්තුක සත්කාරයක් බවට පත් වෙනවා. ඒක උදව්වක් උපකාරයක් බවට පත් වෙනවා. අනතුරුව එම්ම අවමගලින් පසු කරන්නේ පින්කම්. අත් දවසේ පින්කම් කියලා කියනවා. පින්කමට සූදානම් කරනවා නිවස. ඥාතීන්ට ආරාධනා කරනවා. ධර්ම දේශනාවට ප්‍රධාන තැන දෙනවා. අනහඬ එනාට තේපැන් සංග්‍රහකුත් කරනවා. පසුදාට දානේ නිවසේ හැපිනම් දෙනවා. නැත්තම් බොහෝ විට විහාරස්ථානයට අරන් යනවා. එහෙම ඒක ඒ අවමංගල්‍ය දාර සමිතියකින් ලැබෙන මුදලක් මගින් හෝ තමන්ගේ මුදල් මගින් මේ නියදිය පුද්ගලයා පිළිබඳ ගුණානුස්මරණය දීමසයි. ඒකට ගුණානුස්මරණ පුණ්‍ය කර්මය කියලා කියනවා. ඒක එතකොට කර්මඵලා දහ කරන පින්කමක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් දක්ෂිණාවේ බංග නැත්තම් තවත් සූත්‍රවල සඳහන් වෙලා තිබෙනවා. මේ මහත්ඵල මහානිසංස බව කියන එක ප්‍රතඥ පුද්ගලයකට වඩා සෝවාන් පුද්ගලයා සෝවාන් පුද්ගලයෝ 100කට වඩා සතරදාගාමි පුද්ගලයා සතරදාගාමි පුද්ගලයෝ 100කට වඩා අනාගාමි පුද්ගලයා අනාගාමි පුද්ගලයෝ 100කට රහතන් වහන්සේ පසේ බුදුරයා බුදුරයා ආදී වශයෙන් මේ කර්ම පිපාකවල ආනිසංස බලවත් කියන එක මේ නික්ලේශී බව වැඩි වෙන තරමට ඉහළයි කියන එක. ආමේශ පූජාව වෙතින් නවත්තලා ඊට පස්සේ සදහෙලින් තෙරුවන් සරණ යාම අදිවසෙන් තවත් ප්‍රතිපත්ති පූජාවටත් මේක වෙනලා තිබෙනවා. එතකොට මේ විදිහට මේ දක්ෂිනාර භාවයේදී නැත්තම් මේ කර්මඵල ඇදහිීමේදී ඒක පෙන්වලා තිබෙන්නේ වඩාත් විපාක වාරයේ Tamanට ලැබෙන්නේ ඒ නික්ලේශී භාවයට සමීප වෙන තරමට කියන එක. දැන් පින්කමක් අවශ්‍ය වෙන්නේ මහත්ඵල මහානිසංස කරගන්න. එතකොට මහත්ඵල මහානිසංස කර ගැනීම සඳහා තමයි අර සිල්වත්කම් සලකා වැඩ සිටින වැඩ සිටීමට නියමිත ආදී වැඩ සිටි සහ ආර්ය මහා සංඝ රත්නය සංකේතවත් කරමින් නියෝජනය කරමින් දානමය කටයුතු කරන්නේ. ඒ මියගිය පුද්ගලයාට ගුණානුස්මරණයක් සහ අවශ්‍ය නම් පින් පිණිස. ඒක හැම විටම පින්කමක් වෙනා සංග්‍රහයක් වෙන්නේ නැහැ. අතක තියාගන්න. දැන් මගුල් ගෙදරක් ගත්තාම මගුල් ගෙදරට ඥාතීන්ට කන්න දෙනවා. එතකොට ඒකට කියන්නේ නැහැ නේ පින්කමක් කියලා. ඒක සංග්‍රහයක්. සංග්‍රහය උපන්දිනයකදී එහෙම දේවල් කරනවා. සංග්‍රහයක්. සංග්‍රහය සහ පින්කම අතර වෙනසක් තියෙනව නේද? තේරෙනවා නේද මේ කාරණාව? හොඳයි පින්කම සංග්‍රහයක් බවට පත් වුණොත් මොකද වෙන්නේ? මේක තේරුම් ගන්න පුළුවන් අපිට වෙන දේවල්. සාමාන්‍යයෙන් Tamange මුදලෙන් හෝ අමංගල දාර සමිතිය මුදලෙන් හෝ ආධාරයක් ලැබෙන්නේ අමංගල ආධාර කියලා කියන්නේ ඒ පින්කම හොඳට කරගන්න අවශ්‍ය ආකාරයට. අපේ සම්ප්‍රදාය තුළ වර්තමානයේ මම දකින්නේ අනිවාර්යන අමංගලක් සිදු වුණාම සද්දින පුණ්‍ය කර්මය. සද්දින පුණ්‍ය කර්මය තැන් ප්‍රදේශවල 6 වෙනිදා දවසේ හැන්දෑවට තැන් ප්‍රදේශවල 7 වෙනිදා දවසේ හැන්දෑවට ධර්මදේශනාවක් කරනවාමයි. මේ ධර්මදේශනාවෙත් මගේ දැක්ම තිබුණේ මගේ කාලමා කාලේ එන අයට තේපැන් සංග්‍රහයක් කරන එක. නමුත් වර්තමානයේ මේක කවුරු හරි ආරම්භ කරපු ක්‍රියාමාර්ගයක් වශයෙන් විශාල පිරිසකට කන්න දෙන සංග්‍රහයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම මේ ස්ථානෙට ඇදෙන පිරිස වැඩි වෙලා තිබෙනවා. අපි හරියට ධර්මදේශනාවන්ට යන අය අපි ධර්මදේශනාවට ඇතුළට යනකොට සමහර තැනක ඉන්නේ 30යි, තව තැනකින් 100යි. ධර්මදේශනාව අවසන් වෙනකොට මේක 300ක් 500ක් දක්වා ඉහළට තැන්පි වෙනවා. ධර්මදේශනාව අවසන් වෙන විට එතෙන් දෙන පිරිසකුත් ඉන්නවා. බණ කියන්නේ මොනවද දන්නේත් නැහැ. බණ කියන්න සවන් දෙන්නේත් නැහැ. ඇතැම් විට ඇත්තට වෙලා කතා කර කර ඉන්නවා. ඇතැම් විට තීව්‍ර රටට වෙලා මත්යන් ගෙන දිදී ඉන්නවා. මේ පිළිබඳ මොනම ගෞරවයක්වත් නැහැ. ඔවුන් එතෙන්ට එන්නේ එතකොට ධර්ම දානයේ ගන්න නෙවෙයි ආංශ දාණයට. ඔව් මත්යන් දිලා ඉන්නේ සමහර විට. ඔවුන්ට ධර්මයේ පිළිබඳ කිසිම ලැබියාවකුත් නැහැ. දැන් එතකොට මේ ධර්ම දානය කියන එක ධර්ම දානමේ පුණ්‍ය කර්මයක්. ආහාරය කියන එක ආංශ දානමේ පුණ්‍ය කර්මයක්. නමුත් ආංශ දානමේ පුණ්‍ය කර්මයක් වෙන්නේ එක දුගී මගී යාචක කියලා කතා කරනවා. දාන කටයුත්තේදී ආර්ය නෝන නැත්නම් දක්ෂිනාර නෝන ගත්තාම දුකටපත් වෙලා ඉන්න ඕන. මගට බහැලා ඉන්න ඕන. ඉල්ලන් එන්න ඕන. මේ එන කිසිෙත් දුගිත් නෙමෙයි මගිත් නෙමෙයි යාචකත් නෙමෙයි. ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් දක්ෂිනාර පුද්ගලයොත් එහෙම ඉන්නත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම්. දැන් මෙතනදී මම දකින කාරණයක් තියෙනවා. මේ අය මෙන්න මේ කරුණ තේරුම් ගන්න වෙනවා. අපි මේ හත් දවසේ දානක දිවත් ස්වාමින් වහන්සේලා නිවසට වැඩි නැත්තේ දින 6ක් විතර මලසිරුර තියාණ හිටියොත් මේ විස බීජ හරණය වෙලා නැහැ. එබැවින් තමයි කුස්සියෙන් වෙලා එතෙන්ට ගියේ නැතුව විහාරස්ථානෙට දාන ගිහින් පින් අනුමෝදන් කරා. 6 වෙනි දවස කියන එක මේ නිවස සුදුසු නැති තත්ත්වයක් තියෙනවා දින ගණනාවක් මලසිරුර තියාගත්තොත්. වර්තමානයේ නම් සමහර අය ජනුත් එක්කලා හොඳට හොදලා විස බීජ හරණය කරලා දානෙත් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට 6 වෙනි දවස හොඳ නෑ භෝජනීය මහා සංඝරත්නයේ 7 වෙනි දවසත් හොඳ නෑ ගන්න කියන අදහසින් තමයි විහාරස්ථානෙට ගෙනියන්නේ. නැහැකියාව හෝ ඉදබත් නැති නිසා. දැන් 6 වෙනි දවසේදී හැන්දෑවට කැම දීමේදී අර හොඳ නෑ කියන කතාව විස බීජ හරණේ මොකක්වත් අතක නෑ නේද? අර කියපු ස්ථානෙදීම හැම දිනාටම සංග්‍රහ කරනවා නේද? මේක පින්කමද්ද සංග්‍රහයක්ද? අවනා කළ බලන්න ඕන කාරණාව. මේකෙදී සිල්වත්කම බලනවාද? නෑ අර බොහෝ දෙනෙක් ඒ කෑම දෙන නිසා එතෙන්ට කාලයන්ට එන අය 4500ක් පිරිස වෙන්නේ. එතකොට අර පින්කමක් කිරීම සඳහා ලැබිච්ච ආධාරය සංග්‍රහයකට වේදම් කරලා මේගොල්ලොන්ට අතපිහ දා ගන්න වෙනවා. පින්කමට වේදම් කරන්න සල්ලි ඉතුරුනේ නැති වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේලා 19කට යන වේදම පාඩුවේ 3400කට කණ්ඩමණ්ඩ තියා ගියාම වේදම් වෙලා තියෙන එකටනේ පින්කමට නෙමෙයි. මේ තවත් පැත්තක් මම කියලා දෙනවා. හොඳට බලා ගන්න ඕන. දැන් අපි කියව බුදුන් වහන්සේ වෙනුවෙන් මෙන් කරන ආසේරම දේවල් කියලා. පින්කමක් සූදානම් කරගත්තාම ගෙදර අය වෙළඳ පොළට ගිහින් අවශ්‍ය දේවල් සියල්ල අරන් එනවා දාන කළමනා කියලා. හාල් හරි පොල් හරි තෙල් හරි මිරිස් හරි ආවනිකුත් දේවල් එළවලු හරි පද. මේ දානෙට ගියේන්නේ. දැන් ගෝවියා කුඹුරේ පළවෙනි කොටසින් කිරි දානෙ දෙනවා. දැන් මේ ගේන කොටස හෙට දානෙටයි ගියේන්නේ. හැබැයි අද හැන්දෑවේ මේ හාලුයි පොළොවි සීනී තෙපලයි සේරම ටික අරගෙන පළවෙනි කොටස තථාගතයන් වහන්සේ වෙනුවට අර එන මිනිස්සෙයින්ට පෘථග්ජන පුද්ගලයින්ට නැත්නම් බේබදු අයට සංග්‍රහ කරනවා. දැන් මාර්යා ඔබව පිණින් ඈත් කරලා තියෙන බව පේනවද? ඔබට මේ පුරුද්ද ලබා දුන්නේ හොඳ පැත්තටද? දැන් මේ සද ශ්‍රද්ධාවත් බව පිරිහියාමක් නේද තියෙන්නේ? දැන් ඔබට කැමනම් හම්බ වෙනවා. නමුත් ඔබ පින්කම් පැත්තට නැමුරලා නැහැ සංග්‍රහ පැත්තට අරන් නේද? සමහර ආගම්වල මරණින් පස්සේ ඥාතින්ට කණ්ඩ දීමක් තියෙනවා. ඒක බෞද්ධ ආගමේ තියෙන එකක් නෙවෙයි සංග්‍රහය. ඒ වගේ ඒ සංකල්පේ අපි ආක්‍රමණය කරමින්ද මේ ඉන්නේ? ඔබ පළවෙනි කොටස දුස්සීල පුද්ගලයන්ට නැත්තම් මත්දැන් බීලා එන පුද්ගලයන්ට ඉඳුල් කරන්න බීලා එට දවසේ පූජනීය මහා සංඝරත්නයේ බුදුජානන් වහන්සේට අවශ්‍ය සභාගෙන් නේද දැන් මේ දානෙ දෙන්නේ? මේ මාර්යාගේ වැඩක් නෙවෙයිද? ඇයි ඔබට ඥාතින්න සංග්‍රහ කරන්න ඕන නම් පූජනීය මහා සංඝරත්නයට දානෙ දීලා ඉන්පසු එන අයට ඒකට දානෙට එන්න කැමති අය එන්නේ සම්බන්ධ වෙන අය. ඉන්පසු සංග්‍රහ කරපුවාම අර ක්‍රමේ හරි නැද්ද? හොරාට ඉස්සල්ලා කෙහෙල් කරන වැඩ පණින්නවන් වගේ දැන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිපත්ති පූජාවට නැත්තම් දක්ෂිනාර භාවයට දෙවෙනි තැන ලැබිලා දුස්සීල භාවයට පළවෙනි තැන හම් වෙලා නෙමෙයිද තියෙන්නේ මේ මල්ගේවල්වල? මේ පින්කම් ක්‍රමේ පින්කමක් නෙමෙයි නේද? ඒකට බෑ. දැන් මේක ඔබලව්වක් කෙරුවේ කවුද? අන්න ඒකටයි මායයක් කියලා කියන්නේ. ඔබ රැට්ටුවා. සංග්‍රහයක් නොකර පුළුවන්ද බලහන් දෙන අයට? එහෙමනේ සාධාරණීකරණය කරන්නේ. සංග්‍රහය අපේ අත්ල මුත්තලත් කළා මුතු මිනිස්සුත් කළා කෙසෙල් ගෙඩියක් දීලා කැවුම් ටිකක් වෙනම වෙලා එකින් ඒ ටිකක් දීලා මා මෙතන කියන්නේ අර හෙටට නියමිත දානේ කලමන අරගෙන අද උයලා මේ මිනිස්සුන්ව සංග්‍රහ කරලා තමයි දෙවෙනි කොටස තුන්වෙනි කොටස පූජනීය මහා සංඝරත්න බුදුරජාණන් වහන්සේට වෙන් කරන්නේ. දැන් රුබේ අර අත්තමුත්ත ගාව තිබුණා වූ අග්‍රදක්ෂිණී භාවය ඔබ ළඟ නෑ නේද? ඒ පිළියොත්සන් පිළීම කියන තැනට ඔබ දැන් දෙවෙනි තැන දාලා නේද තියෙන්නේ? ඔබට හොරෙන් නේද මේක කලේ? තේරෙන්නේ නැති නිසා. ඔන්න ඔකටයි මාරයා කියන්නේ. මේක හොඳ දෙයක් කියලා හිතාගත්තාම නමුත් මේකෙන් කෙරෙන්නේ ශ්‍රද්ධාව පිරිහෙන එක. එහෙම නැත්නම් අග්‍රදර්ශනීය ගෞරවණීයත්වය පිරිහෙන එක. දක්ෂිනහර භාවය පිළිගන්නේ නැති එක. එතකොට ඔබට හොරෙන් ඔබ පහළට වැටිලා. මෙන්න මෙහෙමයි මේ මාර සංකල්පය මේ සමාජයේ හොරෙන් ගෙනියන්නේ. ආනිසංශ කියන පැත්ත ගත්තාම ආනිසංශ ආරේ භාවයේ ඉහළට යන තරමට තියෙන දෙයක් කරගෙනලා තියෙනවා. අනාරේ භාවය වෙනනම් ආනිසංශයේ අවමේකනේ. අනාරේ භාවයේ අවමේකට දීලා අග්‍ර නැති කොටස ආරේ භාවය යකට පිළිගන්නන්න ගියාපුවම මුල අග මුල මාරු වෙලා නේද? කල්පනා කරලා බලන්නයි කියන්නේ. කොහොම වුණත් අපට කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි ඒවා හැම දකින්නවා. සාමාන්‍යයෙන් යම් පැත්තකට ප්‍රවණතාවයේ වැඩි පැත්තට යනකොට ඒ පිළිබඳව දකින්න කෙනෙක් වශයෙන් අපි ඒවා කල්පිත මතක් කරලා දුන්නොත් කොන්ද පණ ඇති අයට මේක වෙනස් කරගන්න පුළුවන් වෙයි. නැත්තම් මේක නතර වෙන්නේ මේකත් එහා පැත්තට තව ටිකක් එහාට ගියාම. දැන් ඔය වර්තමානයේ සාමාන්‍යයෙන් මම දකින කාරණයක් තියෙනවා ඔය විහාරස්ථාන ආශ්‍රයෙන් දන්සල් තිබෙනවා. එහෙම නැත්තම් සත් පොසොන් උත්සව තිබෙනවා. ඒක ආංශ පූජා පැත්තෙක් දෙයක්. නමුත් වර්තමානයේ මේක විහාරස්ථානයෙන් පිටපණිනවා. කලාපයක් බවට පත් වෙලා විහාරස්ථාන කීපයක් මුල් කොටගෙන මාර්ග අඩවල් තුනක් මුල් කොටගෙන දැන් විහාරස්ථානයේ තුනට නම් මත්යන් ගේන්න බෑ. හොරෙන් ගෙනාවත් ternary මේක පූජනීය ස්ථානයක් වශයෙන් සම්මතයි. දැන් කලාපයක් බවට පත් වුනහම අරට ඇතුලේ අනිත් දේවල් තියෙන්න බැරිද? දැන් මේ විහාරස්ථානය වෙනුවට මේක කලාපයක් නම් මේ කලාපයේ සිත යන්නේ වැඩිපුර නරක පැත්තට නම් සුරාවට සූදු දුරාචාරයට ඉඩාරින දොරක් නෙවෙයිද මේ අන්තර් කලාප කියලා කියන්නේ. ඒ වෙනින් ඕන දෙයක් කරගත්තට පාලනය කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ සංකල්ප හඳුන්වා ගැනීම වීමේදී කල්පනා කරන්න වෙනවා මේක ඉඩ තියෙන වැඩිපුර දුරාචාරයේ පැත්තටද සදාචාරයේ පැත්තටද කියලා. එහෙම නැත්නම් අපිම දන්නේ නැතුව අපි මේ පරිහානීය කලාවස්සේ යමින් ඉන්න පිරිසක් බවට පත් වෙනවා. එබැවිනුයි අපිට මේ හැම දෙයක්ම මේ මොකද මෙතන මාර සංකල්පය කියලා කිව්වේ මොකද්ද? උපාදානය විසින් කරන වැඩක්. ඒ උපාදානය විසින් කරන වැඩේ මේ තියෙන හැම එකක්ම මේවා සම්බන්ධයෙන් ගත් කල සමහර විට එකට වඩා එකක් තරණකාරී. එහෙම නැත්නම් ඒකේ යම් කිසි ආකාරයකට අපි කියන එකට සිංහල වචනයක් ගන්න බැරි නිසා මම කියන්නම් කලස් පෙන්නනවා කියන වචනයක්. එහෙම අන් අයට තමන් ගෙති වෙන තත්ත්වයන් පෙන්වන්න මේව උදාගත්තාම එතන තියෙන්නේ සංග්‍රහශීලීත්වයේද පුණ්‍යකාමීත්වයේද බොරු අහංකාරකමක්ද. එන මේ පිළිබඳව කියලා බලන්න වෙනවා. මේක මාරෙක් මම මතක් කරේ. තවත් හොඳ මාරෙක් ඉන්නවට මතක් කරන්න කාලයක් අරගෙන මේ මාර්යා ගැන නම් විශේෂයෙන් සමස්ත සමාජයේම සැලකිලිමත් වෙන්න. අධ්‍යාපනය හොඳ දෙයක්. අම්මලා තාත්තලා පිළිගන්නවා, ගුරුවරුත් පිළිගන්නවා, රජාත් පිළිගන්නවා. එබැවින්ම දරුවන්ට ළමා කාලෙන් පස්සේ අවුරුදු 15ක 18ක 20ක කාලයක් පූර්ණ කාලීනව ලබා දෙලා තියෙන අධ්‍යාපනය සඳහා. හොඳ දෙයක් නේ. මෙතනදී අපට මෙන්න මේ කාරණා තේරුම් ගන්න වෙනවා. මේ සමාජයේ අද ක්‍රියාත්මක වෙන සතිය මම දකින්නේ ලෝකයේ නැව සතිය. ඉංග්‍රීසියෙන් විසින් අපේ පාලනය කරන විට තමයි මම හිතන්නේ මේ සති නිවාඩු ක්‍රමය හදලා දෙන්නේ නැත්තේ අපට. ඔවුන් කතෝලිකයන් වූ බැවින් දෙවියන් වහන්සේ මේ ලෝකේ දවස් 5ක් වැඩ කළා දවස් 2ක් නිවාඩු ගත්ත බැවින් අපටත් දවස් 5ක් වැඩ කළා නිවාඩු ගන්න දීලා තියෙනවා. තවදුරටත් මේ කාර්යය මෙහෙමම අවපියන් මේ දවස් පහක් වැඩ කරලා දෙකක් නිවාඩු ගන්න කටයුත්ත කරන ලබනවා. මන්ද වෙහෙස වෙවෙන්නේ. තව ඊට අමතරව බෞද්ධ කම විසින් පොය 12කුත් නිවාඩු ලබා දීලා තිබෙනවා. ඒ සතියක් දවස් පහක් වැඩ කරපුවාම විවේක ගන්න. හොඳට මතක තියාගන්න. සතියට සති දෙකක් වැඩ කරන්න පුළුවන් ලෝකෙකුත් තියෙනවා මේ ලෝකේ. අවුරුදු 22ක් දහම් දාසේවේ ඉඳලා විස්රාම ලබා පැමිණි අවදාහන කාර්යයෙන් මම ඇහුවා බලුවා මෙයාට එච්චර වයස නෑ අවුරුදු 40ක් විතර. 42ක් නේ. මම හිතන්නේ 55ට වෙනකම් වැඩ කරලා එන්න තිබුණා නේ. අද නියම මේ මීට හුඟක් කල් තියාපු එකක් මම මේ කියන්නේ. ඔහු කිව්වේ අවුරුදු 22ක් වැඩ කරනකොට 45ක් හැදෙනවා කියලා. ඔවුන් දිවා රාත්‍රී දෙකේ සේවයට සූදානම් වෙලා ඉන්නේ රාජකාරියට වාර්තා කරන්නේ. එතකොට නිින්දේ පැයට ඇරුණාම පැය 16ක තවත් දෙකක වැඩ කරසත් දවසට කරනවා. ඒ නිසා 22 විස්රාම දෙන්නේ 44ක් වැඩ කරපු අය වශයෙන් කියලයි ඉතිහා ඉන්න බෑනේ එතකොට. එතකොට ඔවුන්ට දවස් දෙක වුණා නැත්තම් 22 44 වුණේ දෙගුණයක් වැඩ කරපු නිසා. තේරුම් ගන්න මම මේ මතක් කරන කාරණේ උඩ කියන්නේ. එහෙමනම් අපි අපේ දරුවන්ගේ ලෝකෙට යමු. දරුවන්ගේ ලෝකේ අපට නැති දෙයක් අද තියෙනවා පුරළමාවේ සංවර්ධනය අවශ්‍යයි. අනතුරුව පාසල් වලට දරුවත් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගත් කල අපිට කිසි කරදරයක් නැතුව පාසලට ගිහින් ඇතුළත් වෙන්න ඕනකම තිබුණා කරන ළඟ ඉස්කෝලේට. දැන් දරුවෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා පදිංචිය දරුවා උපන් තැන් පටන් අදාළ තැනට මාරු කරලා හදන්න ඕන නැද්ද? විශාල බුරු ගොඩක් සකස් කරලා සහතික හදන්න ඕන නැද්ද දරුවෙක් පාසලට දාන්න? මේ තරණකාරීත්වය තුළ. ඒව කරන අයයි දන්නේ අම්මලා තාත්තලා. ව්‍යාජ පදිංචියක් දාලා ව්‍යාජ සහතිකතාවක් කරලා මේ දරුවා පාතලට දාන්න කොතරම් බොරු ගොඩක් කරන්න ඕනද මේ තරණකාරී සමාජය තුළ. මතක තියාගන්න ඒ කාරණාව. කොතරම් බොරු ගොඩක් කරන්න ඕනේද? මේක තියෙන අපහසුව දැක්කම මට හිතෙනවා සමහර අම්මලා තාත්තලාට දරුවන් හදන එක එපා වෙනවායි. දරුවෙක් හදලා උගන්න ගන්න දාගන්න වෙන්නම් හදන්නේ මොකටද? මෙර දරුවන් හදන එක නතර වෙන්නත් කාරණයක් වෙනවද මන් දන්නේ නැහැ මේ සංකීර්ණ ගැටලුව. අනතුරු මම දකින කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ දරුවන්ට අධ්‍යාපනයේ තරගකාරී. 3 4 පන්ති වලින් ඉඳලම දරුවන්ට අම්මලා තාත්තලාගේ විභාගයක් එනවා. ඒක මෙහෙවන්නේ අම්මලා තාත්තලා. පහේ ශිෂ්‍යත්ව කියලා. ඊට පස්සේ අර දවස් පහේ සතිය උදේට පාසල් ගියාම හවසට තව කොහේරි යන්න වෙනවා. සමහර රාත්‍රියටත් යන්න වෙනවා. තව ගෙදරම අයියලා ගියක් කලාගේ තරජින ගාතරමට වැඩ කරන්නත් වෙනවා. ඔවුන්ට මම දකින්නේ මේ පාසල් ගිහින් ඇවිදින් සරල ජීවිතයක් ගත කරන්න මනස සැහැල්ලු කරගන්න තියෙන ඉඩකඩ ක්‍රමයෙන් අපි උදුරා ගමින් පවතිනවා. නමුත් අධ්‍යාපනයේ අවශ්‍යයි කියන එක තුළ අධ්‍යාපනයේ ප්‍රමුඛයන් දෙත් අවශ්‍යයි කියන තරණකාරීත්වය තුළ මේක සාධාරණීකරණය වෙලා තියෙන්නේ. නොකර බෑ. දුප්පත් මව්පියන්ට නම් ශිෂ්‍යාධාරය ලබා ගන්නට උදව් වෙනවා. ජනප්‍රිය පාසලකට ඇතුළත් වෙන්න උදව් වෙනවා. එනිසා නොකර බෑ. මෙතනින් එහාට යන්නේ කට. මා දකිනවා දහම් පාසලක් නැහැ පහේ පන්තියේ. ඇයි? ඊට දකත් පන්ති දාන්න ඕන. අනතුරුව 6 7 8ට යන්න. 8 9 10 11 වෙනකොට 8 9 ඉඳලා දරුවන්ට දහම් පාසල දවස් පන්ති තියෙනවා. 10 11ට නම් අනිවාර්යෙන්ම පන්ති තියෙනවා. දැන් එතකොට දරුවා උදේ ඇඳුම් බෑගෙකුත් අරගෙන ඇඳුමකුත් අරගෙන පොතුත් අරගෙන කෑමකුත් අරගෙන පාසලට යනවා. පාසලේ ඇවිල්ලා ඇඳුම් මාරු කරගෙන හෝ නැතිව පෞද්ගලික පන්තියට යනවා. ඒ පන්තියෙන් තවත් පන්තියකට යනවා. පාසලේ තරම් මලමුත්‍රාදී ආවේග පහ කිරීම සුදුසු තැන්පා මේවැ නැහැ. අහිර කරගෙන ඉන්න ඕන. දැන් එතකොට දරුවා ආපහු ගෙදර එනකොට එන්නේ උදේ 6ට ගිහින් හවස 6ට හෙම්බත් වෙලා. ඔහු දවස් කීයක වැඩ කරලා තියෙනවද දැන් එක දවසට? 2යි. ඊට පස්සේ අම්මල තාත්තලා සෙනසුරාදාරි නිමාඩු ගන්නවා දරුවන්ට සෙනසුරාදාරිද? නිමාඩු නෑ. තව පෞද්ගලිකව යන්න ඕන කොහට හරි. දැන් ඔවුන්ට නිමාඩු නෑ දවස් 7ම. දැන් ඔවුන්ට ඔබ බාර කරලා තියෙන දවස් 14 සතියක් නෙවෙයිද? මේ පුංචි මනසට ඒ පුංචි හිතට ඔබට දවස් 5ක් වෙනසනම් දවස් 14ක් වැඩ කරුම්මම වෙසක් නැතිෙයිද? දැන් මොකද්ද මේ අධ්‍යාපනයේ තරඟකාරීත්වය තුළ තමයි මේකට ඉමුමෙන්ට් වෙලා තියෙන්නේ. දෙවෙනිය වෙලා බෑ. තරඟකාරීත්වය තුළ ඊට පස්සේ පරාර්ථය වැඩිද ආත්මාර්ථය වැඩිද? අපිට මතකයි අපි ප්‍රශ්න පත්‍ර ගෙදා හදාගත්තා. ඒ නිසා අපි යාළුවෝ ඔක්කොම එකට හිටපය දක්ෂ වුණා. වර්තමානයේ තුල පෞද්ගලික පන්තිය තුල ප්‍රශ්න පත්‍ර පින්නන්නේ නෑ නේද? උත්තර පින්නන්නේ නෑ නේද? අනුගමනයේ ක්‍රම ආරව පින්නන්නේ නෑ නේද? දැන් මේ පහටද යන්නේ? ආත්මාර්ථ ඉස්මතු වෙමින් යනවා. ආත්මාර්ථය ඉස්මතු වෙමින් යනවා. දැන් බලන්න. සිදු වෙන දේවල් මම දන්න කතාවක් කියන්නම්. මේ මව්පියන් මේ තරඟයට යොමු කිරීම තුළ පෞද්ගලික පන්තියේ තරඟකාරීත්ව වශයෙන් ඉස්සරහ බංකුවට ගිය දරුව දෙන්නෙක් සම්බන්ධ කතන්දරයක් තියෙනවා. ඒ ඉස්සරහ බංකුවට යන්ත වෙලා තියෙන්නේ දේශන හොඳින් අහගන්න. නිසා මේ බංකුව පිළිබඳ තරඟයේදී ඇති වුණා වූ අමනාපය අද්දර දිරුදස් මේක කෙලවරුනේ පිහිනවමකින් මිනිමරෝකින් සහිර ගිරක යාමකින් බංකු ඉඩකට මිනි මරා ගන්න දරුවන් හදන මේ අධ්‍යාපනය රටට හොඳයි දෙයි කියලා හිතනවද? විගණ කාධිපතිවරයා මෑතදී හෙළිකල රහසක්. ලෝකේ රාජ්‍ය සේවයන් අතර දූෂිතම රාජ්‍ය සේවයක් පවතින රටක් වශයෙන් ලංකාව නම් කරනකොට ඒ අපේ මට්ටමේ ටිකක් බුදුදහම ඉගෙන ගත්ත අය රාජ්‍ය සේවයට ගිහින්. දැන් මේ බුදුදහම කියන එක අමතක කරන යන ළමයි ගියාපුවාම බංකු ඉඩකට මිනිහ මරා ගන්න අය. එතනින් එහාට රටට ගියාම ආයතන වලට ගියාපුවාම මොනවා නම් කරනවද නේද? එයි මේකෙන් වෙන දෙ. මේකෙන් වෙනදී තමයි 12-13 වෙනකොට දරුවට දහම් පාසල අමතකයි. දැන් කෙලින්ම අධ්‍යාපනයේ තමයි මුල් තැන දීලා තියෙන්නේ. දැන් එතනින් එහාට උන් කටයුතු කරන්නේ ඉවසීම, කරුණාව, අනුකම්පාව, මෛත්‍රිය ආදී මේ දේවල් හැංගීම් නැති රොබෝ වරුන් වාගේ. දැන් දහම් පාසල මැස්ස වෙහෙරෙනවා. අපි දන්නවා අවුරුදු 15-16 වෙනකොට තමයි ධර්මයේ ගැඹුරු පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. ඒ වෙනකොට මේ ළමයි කවුරුත් අපේ ඇසුර නැහැ. ඔවුන් ඊට පස්සේ සමාජයට යන්නේ ධර්මයේ දන්නේ නැති පිරිසක් විදිහට. එතනින් එහාට ගියහම ඊටත් වඩා වුණට වැඩ වැඩි. බණක් අහන්න ඕන වෙලාවක් නැහැ. පණි වටිනාකමක් නැහැ. දැන් ඔවුන් එතනින් එහාට ජීවිතේම ගත කරන්නේ බණක් දහමක් දන්නේ නැති ඉවසීමක් නැති අය විදිහට නේද? අධ්‍යාපනයේ වටිනා දෙයක් වශයෙන් සැලකීම තුළ අධ්‍යාපනයේට මුල් තැන දීම තුළ ආධ්‍යාත්මිකයේ දෙවෙනට දාපු අධ්‍යාපන මාරයෙකුට රැවට රටක් නෙවෙයිද මේ? මේකට කියන්නේ අධ්‍යාපන මාරයක්. මොකද අධ්‍යාපනයේ යහපත් යහපත් මාවෙන් සමස්ත දරු පරපුර මොකද කරලා තියෙන ධර්මයෙන් ඈත් කරලා මතක තබා ගන්න. මේ මොන දේ කළත් අධ්‍යාපනය යන රැකියාවයි දරපලණේ කියනලා පාජ්‍ය පාලනය දක්වා හිලමත් වදක්වා හැමෝම මොකද්ද කරන්නේ? බඩගිනියෙන නිසා ආහාර හොයාගන්න, ඇඳුම් වොන්ස ඇඳුම් හොයාගන්න, නිවාස වොන්ස හදාගන්න මුදලක් උපයන්න රැකියාවක් කරන එක. රැකියාව හැමෝටම අවශ්‍යයි. පෞද්ගල රටාවට නම් දක්ෂතාවන රැකියාව අවශ්‍යයි. රැකියාවද සම්පූර්ණයෙන් ජීවිතය සම්පූර්ණ කරලා දෙන්නේ. මේ රැකියාවට යන පුද්ගලයන් මේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ වැඩෙන එක පාලනය කරගන්න බැරි නම් දරපරණ පුද්ගලයාගේ සිට පාලකයා දක්වා හැමෝම ප්‍රශ්න විසඳා ගැනීමේදී ලෝභ දේශ මොහ නැමැති අවුල පාවිච්චි කරනවා නේද? එතකොට මේ අධ්‍යාපනයේ මුල් තැන දෙන අධ්‍යාත්මිකයේ නොසලකා හැරෙන සමාජයක් තුළ අන්තිමට ලෝභ දේශ මොහ ගිනි නැමැති ගිනි ජාලාවක් නේද ඉතුරු වෙන්නේ රටට? ගිනිගෙන දැවෙන හදවත් ඇති මිනිසුන් නේද ඉතුරු වෙන්නේ? ඔවුන් ප්‍රශ්නයකදී ඒක විසඳා ගන්නට ආදරේ, කරුණාව, මෛත්‍රිය, ඉවසීම පාවිච්චි කරන්න දන්නේ නැහැ නේද? ආවේගශීලීත්වය, ප්‍රවේකාරීත්වය නේද පාවිච්චි කරන්නේ? කල්පනා කරලා බලන්න ඕන කාරණයක් මම මේ මතක් කරන්නේ. දැන් මේකට වග කියන්න ඕන කවුද? මම හිතන ඔක්කොම වග කියන්න ඕනේ කියලා. අන්න එහෙම මේ මායාව විසින් සියලු අර අවදාළ පැත්ත අධ්‍යාත්මික අපින් අතහැරන්ට සම්පූර්ණ කාලය වෙන පැත්තකට ළමයින් ගහරවලා. ඔවුන්ට ආයේ ඊට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් අවුරුදු 10 15 20 දක්වා තමයි ඉන්නේ. ඊට පස්සේ ආයේ මේ සමාජයේ ධර්මයට යොමු වෙන්නේ 60ක් 70ක් 50 පෙන්නහම. එතකල් ඔවුන් කටයුතු කරන්නේ ආවේගශීලීව. එතකල් ඔවුන් මේ ප්‍රායෝගිකව අනුගමනය කරන්නට ඕන ඉවසීම කෙනෙක් පාවිච්චි කරන්න දන්නේ නැහැ. පුරුදු නැහැ ඒක. කත හැරලා තියෙන්නේ. ඒ අධ්‍යාපන තරමින් ඉන්නහට තරණකාරීත්වය. දැන් අපට හොරෙන් රටින්ම මේ ශිෂ්‍ය පරම්පරාවෙන් ධර්මය ඈත් කරන්නේ මාර්යා නෙවෙයිද? අර හොඳ මුහුණුවරක් පෙන්නලා අධ්‍යාපනය හොඳ මුහුණුවරක් තමයි. නමුත් ඒ හොඳ මුහුණුවර තුළ ඇතුළතින් මොකද්ද කරන්නේ? සමස්ත සමාජයක් පරිහානිය කරගෙන යන එක නෙවෙයි. මට කාටවත් දොස් කියන්න බෑ. අධ්‍යාත්මිකයේ පිළිබඳ අවබෝධයක් නැති අම්මල තාත්තලා ධර්මයෙන් දරුවන් බැහැල කරන නිසා වල කියන්න ඕන. පාලනය කරන්න ඕන පළාත් සභාවක් හෝ රජයක් තියෙනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් නොවනකොට ඒ ගැන වල කියන්න ඕන. නිවාඩු දාස නිවාඩු දෙන්නේ නැතුව පෞද්ගලික ඕනෑක සඳහා යොදා ගන්නා වූ ගුරුවරු ස්ථිතවල් කියන්ට ඕන. වැටපක් ලැබෙනවා, නිවාඩු හම්බ වෙනවා. නමුත් ඔවුන්ට පෞද්ගලිකව මෙවඳ සුසුකම් නැති අය තම රජයේ සේවයට බඳවා ගැනීමේදී සුසුකම් ඇතුව තමයි ගුරු වෘත්තිය ලබවගන්නේ. පෞද්ගලිකවත් එම ගුරුත්ව සුසුකම් ඇති අය ඇති. නමුත් ඔවුන් පිළිබඳ පරීක්ෂණය කරන කෙනෙක් ඉන්නවද? ඔවුන්ට කැමති පරිදි මේ පෞද්ගලික උපදෙස් ලබා දෙන්න පුළුවන්. පෙසුව පහසු ආදී මොකක්වත් විනය පිළිබඳ කාරණයක් නැහැ. නමුත් ඔවුන් සමහර විශේෂයකට 1500 ගානේ පයමින් විශාල මුදලක් පෙළන නිවල් තනි දේවල් හදනවා, යාන වාහන ගන්නවා. රජයේ ගුරුවරයාටත් බලන් ඉන්න බෑ, යාටත් අවාන්තර මුදලක් ඕනේ වෙනවා. ඒකට දවස් පහ ගන්න බෑ, ඉස්කෝලේ යන්න වෙනවා. එනවා එකකට ගන්න වෙන්නේ ඔය දවස නැත්තම් ඉරිදා. ඒගොල්ලොත් ඒ නිසා ඒකට යනවා. වන්දි ගෙවන්න ඕන කවුද අන්තිමට? දරුවෝ. දවස් 4-14ක් වැඩ කරන්න ඕන කවුද? දරු. නිවාඩු මාසයක් දීලා තිබුණා. නිවාඩු මාස කියන්නේ දැන් නිවාඩු නැති මාසය. අනිවාර්යෙන්ම යන්න වෙනවා. මේක ප්‍රගතිගාමී පියවරක් වශයෙන් තමයි පේන්නේ. නමුත් කොහෙද මේ අපි යන්නේ? කල්පනා කරන්න. මේක තුලින් නොදැනෙන්නට. මේකට සම්බන්ධ සියලු දෙනාම මේ දරුවන් දහමින් ඈත් කිරීමේ අනාගත විපාක වාරයේ කොටස් කරුවන් බවට පත් වෙනවා. මේ සඳහා කටයුතු කරන හැම දිනාටම. ඒකයි මම එක කියන්නේ යහපතක් සැලසීමේ මුවාවක් මේක තියෙන යහපතක් සැලසීමේ උගතුන් බුද්ධිමතුන් බවට පත් වුනහම ඒගොල්ලෝ හොඳට ජීවත් වෙනවා කියලා කල්පනා කරනවා. ඒ තුල වුන් ධර්මයෙන් බැහැර කිරීම කියන එක අධ්‍යාපන මාර්ගයක් නෙවෙයිද? බොහොම දුරදිග බලලයි මෙහෙම කියන්නේ. දැනටත් මම දන්නවා යම් යම් අවධානයන් යොමු වී පවතිනවා. ඔව් සංවේදී අය වශයෙන් මේකේ අනතුර දකින්නවනම් මේක වහම වෙනස් කරන්න ඕන ක්‍රියාමාර්ගයක්. මන්දයත් මිනිසුන් ප්‍රතුල ප්‍රශ්න ඇති කරන්නේ කවුද කියලා හොයලා බලන්න. අපට පේනවා මිනිසුන් ප්‍රශ්න ඇති කරනවා ස්ත්‍රීන් පුරුෂයන් පාලකයන් කඩබ්බරයි. ඒසා අපි වුන් පාල් දෙල්ල කරන්ට දඬුවම් සකස් කරලා තියෙනවා. හිරගෙදර සකස් කරලා තියෙනවා. වුන් දඬුවම් නියම කරනවා. ඒ නීතිය පුද්ගලයන්ට දඬුවම් දෙනවා. සමහරට වුන් පාලනය වෙනවා වෘත්තාපනය වෙන්නත් පුළුවන් නොවෙනවා වෙන්නත් පුළුවන්. නොදන්නා නුගත් දරුවාගේ සිට බුද්ධිමතා උගතා ඉස්සෙල් පුරසයා විවිධ ශේස්ත්‍ර හරහා මේ ජීවිතේ ගෙන යන අයගේ ඔය උගත්කම ප්‍රශ්න හඳන්නේ නැත්නම් එහෙනම් උගතුන් තුළ මානසික රෝග තියෙන්න බෑ. උගතුන් තුළ දික්කසාද තියෙන්න බෑ. උගතුන් තුළ බිරිඳට පහර දීම් තියෙන්න බෑ. උගතුන් තුළ සැමියා මරන්න බෑ. විවාහයේදී සැමියා සහ බිරිඳ ඇත්තන එක පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමටම නැද්ද? දික්කසාදේ හෝ තවත් දේවල් සිදු වෙන්නේ නැද්ද? සැමියා සහ බිරිඳ කලක් ජීවත් වෙලා ගහලා මරන්නේ නැද්ද? කලා ලෝකේ හරි සෞඛ්‍ය ලෝකේ හරි තවත් ලෝකෙක හරි දේශපාලන ලෝකේ හැම තැනකම මේ දික්කසාදේ අපවුල් ලවුල පරිගැණීම් නැද්ද? කෝ බුද්ධිමත් තුන පමණින් උගත් තුන පමණින් ඒක විසඳ ගන්න හම්බ වුණාද? බැලුවහම වඩාත් උගත් තුනම තමයි ටිකක් ලේසියෙන් හරකම් කරලා තියෙන්නේ. Hindu මෙහාට මෙහාට කරලා. ඔය පසුගිය කාලේ කෝටි ගණනක කෝටි 300කට වැඩ බඩ වංචාවක් පිළිබඳ එක පුද්දලෙ කෝ එතකොට උන්ට මේ උගත්කමක් දුන්නට උන්ට දීලා නැහැ නේද? දේශාභිමානීත්වයක් තමන්ගේ රට තියෙන හැඟීමක් මේ වංචාව කියන එක තමන්ට සංසාරික විඳවන්ට වෙන දුක්සහගත ක්‍රියාවක් කියන එක පිළිබඳ හැඟීමක් නැහැ නේද? නමුත් මතක තියාගන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දාරනවා කොයි දෙයකලත් කම්මස්ස කොම්හි කම්මදායෝ දෝ කම්මයෝනී කම්ම බන්දෝ කම්ම පටිසරණෝ කර්ම අනාගත විපාක වලින් යුක්තයි. ඒවා දෙකට බෙදෙනවා තුනකට බෙදෙනවා පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම අනිත්‍ය කර්ම කියලා. කර්ම විපාක න්‍යාය විශ්වය කියන දෙයක් කරනවා බුදුහාමුදුරුව හතපො දෙයක් නෙවෙයි. චේතනාව මුල් කොටගෙන මේ කරන ක්‍රියාවන්ට මෙලෝ සහ පරලෝ වශයෙන් තමන්ට ආපහු විපාක විඳින්න සිදු වෙන බැවින් තමයි බුදු පියාණන් වහන්සේ සබ්බපාපස්සාකරණම් දේශනා කරලා තියෙන්නේ. රාජ්‍ය සේවයේ දූෂිතම චක්‍රය නම් කරනවා නම් ඒක එහෙනම් තියෙන්නේ පින්ද සමාජ සේවයේද ගසා කෑමද? වග කියුත්තන් එහෙම නම් කරනකොට ඒ කියන්නේ අපි මේ කතා කරන සුදු ඇඳුම තුළ හෝ ටයි කෝට් තුළ හෝ නිල ඇඳුම තුළ හෝ එනා උපෙන නිල මට්ටමට එහා ගියාම තිබෙන්නේ වංචනික බව නම් සුරා කෑම නම් ගසා කෑම නම් ඔවුන් වැඩි දියුණු කරන්නේ ආත්මార్థය නේද? ඔවුනුත් පිළිහිනව රටත් පිළිහිනව නේද? ඇයි මේ අර අධ්‍යාපනයේ ලබන කාලයේ දහම් අධ්‍යාපනය අතහැරලා වෙන පැත්තකට හරවගොම ආත්මార్థය ඉස්මතු වෙන හැටි. අදට වඩා ඉස්සරහට මේ ආත්මార్థය ඉස්මතු වෙන හැටි අපිට බලන්න පුළුවන් කමක් තිබෙනවා. අදට වඩා ඉස්සරහට මේ තරුණ දරුවන් තුළ මේ අසහනය බලවත් වෙනයි බලන්න පුළුවන් කමක් තිබෙනවා. දැනටත් අපට ලැබෙන යම් යම් සංඛ්‍යාලේඛනවල මේ මානසික පීඩණයට පත්වීම තුළින් මනෝවෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මනෝවෛද්‍යකවලට එන දරුවන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා කියලා තියෙනවා. ඇයි? ඔවුන්ට සිතට විවේක ගන්න වෙලාවක් නැහැ. අර නිවාඩු දවස් ටිකක් නිවාඩු නැහැ. සතියන්තත් නිවාඩු නැහැ. එතකොට දිගටම වෙහෙසෙන්නේ නැද්ද? ඔබට දවස් 5ක් වැඩ කරපුවම දෙකක් නිවාඩු දීලා තියෙන බර වැඩි හින්දා. ඔබ ඉන්න පරිසරයේ වුණසුම් නම් ඔබට වෙනත් විවේක ගමනක් ගිහිල්ලා ඉන්න දීලා තියෙනවා. ඇතැම් නගරවල විදේශ රටවල නිවාඩු දෙන්නේ නගරෙන් පිට ඉන්න. ඒ නගරයේ පරිසරය වශයෙන් දූෂිත නිසා. ලංකාවෙත් එහෙම සමහර නගර තියෙනවා. එතකොට උණු හුස්ම ටිකක් ගන්න ඉඩ කඩ දීලා තියෙනවා එළත් පළාතකට ගිහින්. ඔබ ඔක්කොම එකතු වෙලා දරුවගෙන් මේක උදුරගෙන ඉඳ තියෙන්නේ. කතා කරන්නේ ළමා අයිතිවාසිකම් හොඳම දේ දරුවාට කියලා. මේ දරුවා දවස් 14ක් වැඩ කරන ළමෙක් බවට පත් කරලා මොකද කරලා තියෙන්නේ? බරක් පටවලා නෙමෙයිද තියෙන්නේ? කොහොමද ළමා ලෝකය? ඔවුන් බුදුදහමේ පෙන්වනු ලබනවා මේ දරුවන් තමයි ඉස්සරහට ක්‍රමයෙන් වැරදි පැත්තට ගියොත් පිරිහිලා දාමරික යන වෙන්නේ. ඒක තේරුම් ගත්තොත් විතරයි දාමරික මාතෑරලා යොසිරවන්ත බුද්ධයන් බවට ආපහු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ධර්මයේ පෙන්වන්නේ තේරුම් ගැනීම තුල ආපහු වෙන්න පුළුවන්, තේරුම් ගත්තේ නැත්නම් යන පැත්තටම ගිහින් පිරිහෙනවායි කියන එක. දැන් මේ ධර්මයේ තේරුම් ගන්න සමාජයක් කෙනකේ තේරුම ජීවිත අවසානයේ දක්වා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩෙමින් තමන්ගේ දුක තමන් ළඟා කරගන්න පිරිසක් බවට පත් කර ගැනීම නෙවෙයිද සිද්ධ වෙන්නේ. එතකොට ඊබඳු පුද්දලේකුගේ අනාගතය, ඊබඳු රටක අනාගතය කොයි වගේ පැත්තටද යන්නේ? ඒක බාහිර වශයෙන් දියුණුවක් වශයෙන් පේන්න පුළුවන්. අධ්‍යාත්මික වශයෙන් පරිහානිය නෙමෙයිද? ඔබේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහයන් වැඩෙනවා නම් ඔබ ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා යොදාගනු ලබන්නේ නීතිය හෝ ඉවසීම නොව ආගම නොව මේ ලෝභ දේශ මොහයන් නම්. ඒවා කාගේද? මායාවේ. ඔබ මායාවට නතු වෙලා නේද? ඔබ මායාවෙන් විසඳුම් හොයනවා නේද? එබැවින් මේ විශ්වලා ගැනීම කියන කාරණා අපිට ප්‍රවේශයෙන් බලන්න වෙනවා. අපිට නොදැනෙන්නයි මේක සිද්ධ වෙන්නේ. හැම විටම මොහුනවර හොඳයි. ඇතුළතින් සිදුවෙන ආහානිය සිදු වුණාම තමයි තේරෙන්නේ. වර්තමානයේ මේ සම්බන්ධයෙන් තවත් කරුණක් නොකියන්න බෑ. විශේෂයෙන් මේ තරුණ පරම්පරාව මේකට තොස් කියන්න බෑ. මේ අධ්‍යාපන කටයුත්තේදී නම් මේක වුන් පොළඹවන්නේ හිර කරන්නේ අනිත්‍යයි. ඒ නිසා වුන් හිර වෙලා ඉන්නවා. මේ තුළ ඊළඟ පරම්පරාවක් දැන් දකින්න අලුතින්. මේකත් දරුවෝ තේරුම් ගන්න ඕන කාරණයක්. ඔබගේ සුන්දරත්වය, පාරිශුද්ධත්වය ඔබගේ නායකක්. ඒක ටිකින් ටික තමයි අපිරිසිදු වෙන්නේ. වැරදි පැත්තට වැඩියෙන් යන්න ගියොත් ඉතාලික්මෙන් අපිරිසිදු වෙනවා. අර පණින වඳුරන්ට ඉනිමන් තියනවා වගේ. තාත් පහසු වෙනවනේ. ඒකට පණින ඉනිමන් තබන්නාසේ කිව්වහම උට පණින්න කොහොමත් කරනවා. ඊමක තවත් උදව් වෙනවා. වැරදි පැත්තට දහමින් අතහැර යන විට යන සිට බොහෝ විට වැරදි පැත්තට පැනවෙන්න පිණිඩට හරියට වැඩි. එවිට මේ සියලුම පහසුකම්, සවිදස්ස පහසුකම් හොඳ පැත්තට වඩා නරක පැත්තට යොදා ගන්න පුළුවන්කමක් තිබෙනවා. මෑතදී වත්පත්වල වාර්තා වෙනවා තරුණ පිරිසගේ අලුත්ම සාද වර්ගයක්. Facebook මොකටද නැති වෙන්න ආව සාද? ඒ සාද හැම එකකටම රහසිගතව ඇතුළත් වෙන්න ආව පොලිසිය ඒ හැම එකේම මද්දවෙ තිබේ හොයාගන්න. අන්තිමට මෑතදී සිදු වන සිද්ධියකදී මේ සීමාව ඉක්මවා යන ගමනේදී හතර දිනක් මරු වෙනඳ ගන්නවා. දැන් නියත වශයෙන්ම මේවට ගියාම මත් වෙලා මරණයටපත් වෙන්න, පරිහානියටපත් වෙන්න ලේසිද වෙන්නේ. මේ තරුණ පරම්පරාව මායя ඇදගෙන යන්නේ හොඳ පැත්තටද? එතකොට මේවට යන අය ආත්ම ගෞරවයක් තියෙන පිසු දරුවන් වශයෙන් තේරුම් ගන්න ඕනේ මේ පාරේ ගියොත් අපිට ඉතුරු වෙන දෙයක් නැහැ. මෙලොව වශයෙන් මරණය, පරලොව වශයෙන් පරිහානිය, රටක පරිහානිය, සෞඛ්‍ය පරිහානිය සියල්ල පරිහානියටපත් කරනවා නම් ඒ ආදරේ ප්‍රතිඵලයක්ද, ලෝභ දේශමය ප්‍රතිඵලයක්ද? ඒ නිසා Facebook සාදය මායා සතුටයක්. මේ විවේකයක් නැති අධ්‍යාපනය 2014 සතිය මායාගේ නිෂ්පාදනයක්. ඒක අධ්‍යාපන මායා රවට්ටගෙන ඉන්නවා. මේ පින්කම් වල ආගමික පැත්තකට දාලා උත්සව උන්මාදයට පත් වෙන එක මායාගේ තවත් වැඩක්. ඒ නිසා අපි පින්කම් මායා පෙන්නනවා, මත්යන් මායා පෙන්නනවා, අධ්‍යාපන මායා පෙන්නනවා, විවිධ පැති වලින් පෙන්නනවා. මේ එකකින්වත් අධ්‍යාත්මික වශයෙන් අපි පරිහානිය ලබන වරුණාම මේ අධ්‍යාත්මික පිරිහිලා ලැබෙන රටක ඊට පස්සේ තියෙන දේවල් ඔක්කොම විසඳ ගන්න බැරි තරම් අවුල් දේවල්. ඒ නිසා තමයි මේ සංයමයෙන් කටයුතු කිරීම. පෙරලෝකදී අවුලක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ අවබෝධය දරුවන්ට ලබා දෙන්න ඕන. මේ කාරණේ ගැන සැලකිලිමත් වෙනස මතක් කරමින් මේ මාර සංකල්පයේ තවත් පැති දෙකක් මා මේ පෙන්ලා දුන්නේ. ඒක ලෞකික ජීවිතය අදාළයි. තව අධ්‍යාත්මික ජීවිතය අදාළත් මාර සංකල්ප තියෙනවා. අපි තවදුරටත් තවත් දවසක කතා කරමු. ඉබෙයින් මේ ගැන වගකීම් සැලකිලිමත් වෙන්න. මේ ගොදුරු වෙලා මේ පරිහානියට යන්නට නොදී ගතයුතු ක්‍රියාමාර්ග ගන්නවා නම් දුරදර්ශීව ඉදිරියට වෙන්න තියෙනවා මේ හානි වළක්වා ගන්න පුළුවන් කියන එකයි මගේ කල්පනාව. එසේ කරගැනීමට අවශ්‍ය දුරදර්ශී භාවය ලැබේවායි කියන ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සිවිතනාකෙහි පතල මහා කරුණාවෙන් නියුතුන් සදහම් දේශනාව පැවැත්වූයේ කෑගල්ලපු සැඬ ශ්‍රී පුණ්‍යෝත්තරාමාධිපති ගෞරවණීය පූජ්‍ය පෙරිතර මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේයි. අපගේ අනුකම්පාවෙන් මේ උතුම් සදහම් දේශනාව පැවැත්වූ ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේට නිරෝගී චිරජීවනය දිගාසිරි සම්පන්නත්වයක් වේවා කියන ප්‍රාර්ථනාව, එවැගේම උන්වහන්සේ දීඝ කලක් සිට ධර්ම සංවේදන කාර්යයන් ඉතාමත් යහපත්ව සිදු කරන්න කටයුතු කරනවා. එකී ශාසනික සේවාවන් වගේම සමාජීය සේවාවනොත්